තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස එවං මේ සුතං ඒකං සමයං භගවා අයෝධ්‍යායං විහෙරති ගංගාය නදියා තීරේ අන්දසාඛෝ භගවා මහන්තං දාරුත්තංගං ගංගාය නදියා සෝතේන විහෙමානං දිස්වාන භික්ඛෝ ආමන්තේති පස්සතනා තුම්හේ භික්ඛවේ අමුං මහන්තං දාරුත්තංගං ගංගාය නදියා සෝතේන විහෙමානන්ති එවං දන්තේ සසායං භික්ඛවේ මහන්තෝ දාරුත්තංගෝ නෝරිමං තීරං උපගච්ඡති නසාරිමං තීරං උපගච්ඡති න මන්දේ සංසේ දිස්සති න තලේ උස්සේ දිස්සති න මනුස්සංගාහෝ ගහෙස්සති න අමනුස්සංගාහෝ ගහෙස්සති නාවත්තංගාහෝ ගහෙස්සති න අන්තෝ පුති භවිස්සති ඒවායං භික්ඛවේ මහන්තෝ දාරුත්තංගෝ සමුද්දනුන්නෝ සමුද්දතෝනෝ සමුද්දසම්භාරෝ සංතිස්ස හේතු සමුද්දනුන්නෝ නිදෙක්කවේ ගංගාය නන්දියා සෝතෝ සමුද්දතෝනෝ සමුද්දසම්භාරෝ එවමෙව තුම්හෙති භික්ඛවේ නෝරිමං තීරං උපගච්ඡත න කාරිමං තීරං උපගච්ඡත න මන්දේ සංසේ දිස්සත න තලේ උස්සේ දිස්සත න මනුස්සංගා භවිස්සත න අමනුස්සංගා භවිස්සත න ආවත් සංගා භවිස්සත න අන්තෝ තුති භවිස්සත එවං තුම්හෙති භික්ඛවේ නිබ්බාන නින්නාහෝත නිබ්බාන තෝනා නිබ්බාන සම්භාරාතං තිස්ස හේතු නිබ්බාන නින්නා භික්ඛවේ සම්මාදිත නිබ්බාන තෝනා නිබ්බාන සම්භාරාති අතිගරු පොදුමිය මහෝපාධ්‍යාය මහරූපාණන් වහන්සේ ප්‍රධාන සංඝරත්නය සර ශ්‍රද්ධාවන්ත පින්වත්නි තුංගෝසාග්‍ර වූ භාග්‍යවත් අරහත් මාගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ එක් දිනක් අයෝධ්‍ය කුරයෙහි ගංගා නම් ගඟ අසබඩ නදී තීරයෙහි වැඩ වාසය කරන අවස්ථාවක් වුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දකින්ත ලැබුණ ගංගා නම් නදියේ තඩ පහරින් පාවී යන්නා වූ මහත් දැවකඩක් එනේ ගියා. ඈත පළාතක සතරස් කොට සසින ලද මේ මහා දාරුත්ථය දැවකඩ ගංගා නදියෙහි තඩ පහරේ පාවී නිහඬවට ගමන් කරන හැටි දැකබද අරලා එයම නිමිති කරගෙන සිද්ධ ශාසනය ඇති නිවන් මඟ පහදා දෙමින් මේ සූත්‍ර ධර්මයේ දේශනා සිදු වදාලා මේ සූත්‍ර ධර්මයේ නම සඳහන් වන්නේ දාරුත්තංගෝපම සූත්‍රය නමිනුයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සංඝ පිරිසමතා වදාලා මහණෙනි ගංගා නදී ප්‍රෝපිතෙහි පාවී යන අර මහත් දලකඩ කඳ තේනවද එසේ යෙස්වාමීනි මහණෙනි මේ මහා දවස් කඩ යම් හේතුන් මහා තීරේත මෙතනිනේ නම් එහා තීරේත මෙතනිනේ නම් නඟ නොදිලුනේ නම් ගොඩදිනකත සල්ු නූයේ නම් මිනිස්සෙකු නොගත්තේ නම් අමනුෂ්‍යෙකු නොගත්තේ නම් සුලියකතාසු නූනේ නම් අතුලත පූතිභාවයට නොදී නම් මේ මහා දලකඩ මහා සාගරයට සමිනෙනවා මක් නිසාද මේ ගංගා ජලය ගංගා නදියෙහි සඩපාර මුහුදට නිම්නව මුහුදට ප්‍රවණව මුහුදට සම්භාරවයි ගමන් කරන්නේ ඒ නිසා මේ ධාරු ඛණ්ඩය මහා සාගරයේ වෙත සමිනෙලා මානිත් වර්ණයෙන් දික්කම ඒ සමුද්‍ර ජලය මත ලක්ෂණ වීමට නැත්නම් එසි දිනිතම සෝභා සම්පන්න අවස්ථාවකටපත් වෙනවා කියන සහදා වදාරලා එහෙම නිදසුන් කරලා බුද්ධ ශාසනයට නිවන්සේ හරුණා නිවන්සේ බුද්ධ ශාසනයට නිදසුනක් වශයෙන් ඉදිරිපත් කරනවා ඒව මේව කොතුම් හේතු දික්කවේ මහණනි මේ විදිහට ප්‍රතිත් මහා තීරේත නතමිනියොත් එහා තීරේත නතමිනියොත් නඟ නොදිලුනොත් ගොඩබිමකත අල්ලුනෝ නොත් මිනිස්යාගේ ග්‍රහණයකට අසු නොවුනොත් අමනුෂ්‍යයන්ගේ ග්‍රහණයකට අසු නොවුනොත් කුලියකට අසු නොවුනොත් අතුලත පූතිභාවයකටපත් නොවුනොත් මහණෙනිතේ මේ මහා දලසදමේ නිර්වාණ සුරේත නිම්නව ගමන් කරනවා වෙනවා මක්නිසාද මේ බුද්ධ ශාසනයට සම්මා දිට්ඨිය නිබ්බාණයට නිම්නව නිබ්බාණයට ප්‍රවණව නිබ්බාණයට ප්‍රාප්භාරවයි පවතින්නේ ඒ නිසා මහණෙනි ප්‍රතිරු මේ බුද්ධ ශාසනයෙහි ඒ නිර්වාණයට නිම්නව නිර්වාණයට ප්‍රවණව නිර්වාණයට ප්‍රාප්භාරව පවතින මේ විදිහට ආසන ශාසනාවට වදාලා ඒ සංගතිරි සම්මද්ද පිටිය අනුසම්ධියෙහි දක්ෂ වූ ප්‍රඥ කෙරීමට සමර්ථ වූ ස්වාමීන් වහන්සේ නම නිහංස ආසවදාලා ස්වාමීන් භාග්‍යවතුන් වහන්සේ බුද්ධ ශාසනයේ ගමන් කරන භික්ෂුන් වහන්සේට ඕදිම තීර මෙහා තීර කවරේද පාරිම තීර එගොඩ තීර කවරේද නද දිලා දස්ම නම් කවරේද ගොඩදිනකත සල්ලු වීම නම් කවරේද මනුෂ්‍යංගේ ග්‍රහණය නම් කවරේද අමනුෂ්‍යංගේ ග්‍රහණය නම් කවරේද එවගේම ආවත්තේවත් සිඳුව නම් කවරේද අතුලත පූතිභාවය නම් කවරේද කියලා ප්‍රශ්න කළා භාග්‍යවත් සුරජානන් වහන්සේ ඉතා තහදිලිව එය විවරණයට වදාලා මහන මහා තීරේවත් පෝරිම තීරේ කියන්නේ ආධ්‍යාත්මික ආයතන හයයි සත්ත්වෝත ඥාන ජීවා කාය මන මේ ආධ්‍යාත්මික ආයතන හය සංආදිත්‍ය මාන වශයෙන් යම් විස්තුන් වහන්සේ නමක් සැලකනවා නම් ගන්නවා නම් ඒක පෝරිම තීරේතේවත් මහා තීරේත සාවීමක් වෙනවා පාරිම තීර නමින් හඳුන්වා වදාලා බාහිර ආයතන හය රූප ශබ්ද ගන්ධ රස ස්පස්ව්‍ය ධර්ම කියන මේ ආයතන හය බාහිර ආයතන හය සංආදිත්‍ය මාන වශයෙන් ගන්නේ නම් එය පාරිම තීරේවත් එහා තීරේත ළඟීමක් වෙනවා නද දිලා දක්න නම් නම්දි රාගය නමින් හඳුන්වන තෘෂ්ණාව බව පහදා වදාලා තමා පිටන පතන නානාවිද ප්‍රියමනාප දේවල් ප්‍රාර්ථනා කරමින් සන්තෝෂ වෙමින් විනෝද වෙමින් යම් තෘෂ්ණාවක් වඩනවා නම් ඒක නන්දි රාගය හරියට අර සමේ ගංගාව මැද ඒ මහත් දලකඩ ගිලා දක්නාක් වැනි අවස්ථාවක් වෙනවා කියන කහදා වදාලා ඊළඟට ගොඩට තල්ලු වීම නම් අස්මිමානස්සේ තං අදවචන අස්මිමානේවත් තමංගේ යම් යම් කාරණා මුල් කරගෙන උසස් වශයෙන් තමා සිතාමතා ඇත්තා වූ මාන්නය ගොඩට තල්ලු වීමක් වෙනවා කියන කහදා වදාලා මනුස්ස ග්‍රහණය නම් හඳුන්වා වදාළ තමන්ගේ ඥාතීන් තමන්ගේ දායක සාරකාදීන් සම්බන්ධව සමග සතුටු වෙන සමග ශෝක වෙන සුවපත් වූ සුඛිත වූ අවස්ථාවේ සමන සුඛිත භාවයෙන් ගත කරමින් දායකාදීන් දුක්ඛිත අවස්ථාවේ තමන දුක්ඛිත භාවයට තමනම දායක වරුන්ගේම කටයුතුවල නියලී වාසය කරනවා නම් මේක මනුස්සග්‍රහණය නමින් හඳුන්වා වදාලා අමනුස්සග්‍රහණය නමින් පහදා වදාලේ යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් දිව්‍ය සම්පත් ප්‍රාර්ථනා කරනවා නම් බ්‍රහ්ම සම්පත් ප්‍රාර්ථනා කරනවා නම් එවැනි දෙව් සත් බඹ සත් කතා සතුන් පිළිවෙත් පුරනවා නම් මේ අමනුස්සග්‍රහණය නම් වෙනවා කියලා පහදා වදාලා ආවත්තග්‍රහණය නම් හඳුන්වා වදාලේ පංචකාම සම්පත්තියයි රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශාවය කියන මේ ඉන්ද්‍රියන්ට ගෝචර වෙන පංච අරමුණු කාම තෘෂ්ණාවෙන් අලියදලියදලිය එහි ආශා කරමින් ලැබූ සම්පත් පරිහරණය කරමින් එහි යෙදෙනවා නම් එවැගේම නොලැබූ පංච කාම සම්පත් පතනවා නම් ඒ ගැනම සිත සිතා කාල දෙවනවා නම් මේක ආවත්තේට අසුවීමක් නවත් ගිය සුලියට අසුවීමක් හා සමානයි කියලා පහදා වදාලා අන්තෝ පූති භාවෝති කෝ බික්ඛු යනාදි වශයෙන් වදාලා අතුලත පූති භාවයේ කුණ වීම නම් යම් කිසි භික්ෂුන් වහන්සේ නමක් දුස්සීල වෙන එවැගේම පාප කර්මාන්තයේ යෙදී වාසය කරනවා නම් සංඝ වුණු සහස් සතුටු වල යෙදෙනවා නම් එවැගේම තමන් අස්තරමණයක සරමණ භාවයේ අඟවනවා නම් තමන් කලස් නැති නැති නොකල කෙනෙක් කලස් නැති කෙනෙක් කෙනෙක් හැටියට අඟවනවා නම් එවැගේම සකසතේ පිටවතුන් නැතුව ජීවත් වෙනවා නම් මෙන්න මේ ආදිවාසීන් තියෙන අභ්‍යන්තරයේ අපවිත්‍ර භාවයට කියනවා අන්තෝපූති භාවය කියලා මේ කරුණ පහදාවලා මේ සියල්ලක සමන්දීගෙන සිටියායේ ස්ථානයේ නන්ද ගෝපාල කියන තින් ඇති කෙනෙක් එතුමාට මේ කාරණා අහගෙන සිටීමේදී මහත් ධෛර්යයක් හා අවබෝධයක් ඇති වුණා. එතෙන්ට සමින බුදුරජාණන් වහන්සේට වැඳලා ස්වාමීන් ස්වාමීනි මට පුළුවනි භාග්‍යවතුන් වහන්සේ වදාළ පිළිවෙලට ඕරිම තීරයට එවත් මහා තීරයටපත් නොවි පාරිම තීරයටපත් නොවි නද දිනා දසින්නේ නැතිව ගොඩ දිනකට තල්ලු නොවි මිනිස්යන්ගේ ජනිනකට අසු නොවි අමනුෂ්‍යයන්ගේ ජනිනකට අසු නොවි දිවේ සූර්යකට අසු නොවි අතුලත වූති භාවයකටපත් නොවි බුද්ධ ශාසනයේ නිර්වාණයට නින්නව නිර්වාණයට නමීගෙන නිර්වාණයට නබුරු වේදන ගමන් කරන මේ ආර්ය අෂ්ටාංග මාර්ගය ගමන් කරන්ට මට පුළුවනි. එනිසා භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාවෙන් මට පරිද්ද දෙන තෙක්වා කියලා පරිද්ද ඉල්ලා සිටියා. භාග්‍යවතුන් වහන්සේ වදාලා නන්දය ඉසේ වෙන තමන් රස බලා ගන්නා මේ ගවරල ස්වාමීන්ට සාර්ධින ඉන්තේ කියලා. ස්වාමීන් මේ ගවය වසිතතුන් ඉන්න නිසා ඒ ස්වාමීන් වෙත ඒකාන්තයෙන් ගමන් කරනවා කියලා සඳහන් කළ වෙලාවේ බුදුරජාණන් වහන්සේ වදාලා නන්දය මේ ගවයන් ස්වාමීන් වරුන්ට භාර දීලා තමන්ගේ තුන දරණ වදාලා එයින් නන්ද ගෝපාලතුම තමන් රස බලා ගන්නා ගවරන්තුව ස්වාමීන්ට භාර දීලා තමන් සුදසාසනයේ ප්‍රෝජා සම්පත්තිය ලැබුවා. එවැදීම බුද්ධ ශාසනයේ අප්‍රමාදව එකලාව වීර්යව වීර්යවන්තව කෙලස්ථාන වීර්ය වැඩමින් සති සම්පජඤ්ඤේ වැඩමින් චිත්ත භාවනා ප්‍රඥා භාවනාව යෙදුණ නුගෝ දවසකින්ම බුද්ධ ශාසනයේ උසස්ම ඵලය වෙන ජාතිය ක්ෂය කරන එවැදීම ආර්ය අෂ්ටාංග මාර්ගයේ පරිපූර්ණ භාවයට සමුන වෙන සංයෝජන ප්‍රහාණය කරන අනුසේවියන් පිරෙන ඒ අරිහත් මාර්ග ඵලයෙන් අසංකත ධාති සංකාත කාන්ත නිර්වාණය අවබෝධ කරගන්තය දුන්න බුද්ධ ශාසනයේ වැඩ සිටිය රහතන් වහන්සේලා තුරෙන් විශේෂ රහතන් වහන්සේ නමක් බවට මේ නන්ද නම් මහ රහතන් වහන්සේ පත් වුණා කියන අදහස මේ දාරුස්කන්ධෝපම සූත්‍රයේ සාරාංශ වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවනි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ මේ දාරුස්කන්ධෝපම සූත්‍රය ඉතාමත්ම පැහැදිලි තේරුමක් ඇති සූත්‍රයක්. විශේෂයෙන් භික්ෂු භික්ෂුණී උපාසකිකා සිවණක් පිළිස සම දෙනාවකින් දත යුතු කරුණු පෙළක් මෙහි සඳහන් ව තිබෙනවා. බුද්ධ ශාසනයේ සම්මා දිට්ඨිය නිර්වාණයටයි නිම්නව ගමන් කරන්නේ. එවැගේම සම්මා සංකල්පය, සම්මා වාචාව, සම්මා සම්මන්ත්‍රය, සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ මාර්ගාංග අට නිම්නව ගමන් කරන්නේ නිර්වාණය වෙතයි. එවැගේම ප්‍රවණල යම් නඹරුව ගමන් කරන්නේ ඒ සාන්ත නිර්වාණ නොති සාගරය වෙතයි. යම් කෙනෙක් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය නොති ශ්‍රෝතකත සදපහරත එක්කාසුනන අර කියන කරුණාවෙන් බේරී ගියානම් ඒ නිර්වාණ නොති සාගරයට පැමිණෙන්නේ නැති. උපමාවක් සහිතව භාග්‍යතුන් වහන්සේ මෙයින් පහදාලා දාලා ඒත මේ බුද්ධ ශාසනයේ මේ උපමාවට සැසඳෙන ආර්ය අෂ්ටාංග මාර්ග නොති ශ්‍රෝතකත නැගිලා ඒ සාන්ත නිර්වාණ සාගරයට ගමන් කළ රහතන් වහන්සේලා 100ක් නෙමෙයි 1000ක් නෙමෙයි ලක්ෂයක් නෙමෙයි අසංකේය පිරිසක් ඒ සාන්ත නිර්වාණ ධාතුවට සකස් වුණා. මෙම ආර්ය අෂ්ටාංග මාර්ගය නමැති ශ්‍රෝතකත නැගීගෙන එවැදීම අනාගාමී සතරදාගාමී සෝවාන් කියන චතු මාර්ගකල වලින් ඒ සාන්ත නිවන ප්‍රතමිනේ ආර්ය මහෝත්තමයන් වහන්සේලා ගණනින් මෙතෙක්ය ආශ්‍රයන්ත බැරි අසංකේය පිරිසක් ඒ නිවන් පුරයට සකස් වුණා. ඒත් මේ කරුණ අට පෝරිම තීර සාධම තීර ආදි වශයෙන් කියන කරුණ අට මනමින් තේරුම් ගැනීමේදී මේ නිවන් මාර්ග ගමන් කරගත හැකි ආකාරය පහදා ගැනීමට පුළුවනි. ඒ අනුව සැලකීමේදී අදාපතමේ ලැබියත්තා වූ සම්බුද්ධ ශාසනය මේ අන්තරාය කර කර්ම අතෙන් ආරක්ෂාව ලබාගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් නැති ඒ නිර්වාණයට නැති යතේ උත්තම ශ්‍රෝතකත අතුලත් වේගෙන අතරක නනවතේ අතරක නරඹි ඒ නිවන දක්වාම යාගත හැකි සම්බුද්ධ ශාසනයක් අපට ලැබිලා තියෙනවා. ඒ මේ සම්බුද්ධ ශාසනය මේ අවස්ථාවල ලංකාවේ බබළුවමකටත් වුණා. ඒ අතර නොකෙත් හේතු නිසා බුද්ධ ශාසනය අන්ධකාර භාවයටපත් වුණා. නමුත් ධීර වීර ගුණ ඇති ශ්‍රද්ධා ප්‍රඥා සම්පත්ත ඇති සතර පාරමිතා පරිපූර්ණ කළ මහෝත්තම ඉදිරිපත් වෙලා බුද්ධ ශාසනය නැවත නැවත ආලෝකමත් කරමින් සංඝාසක් අවුරුදු මුළුල්ලේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නවන්ට ප්‍රයෝජන ගැනීම සඳහා බුද්ධ ශාසනයට නව ජීවියක් රාජේම ආලෝකයක් දෙමින් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්ට ඉදිරිපත් වුණා. ඒ අතර අද කාලෙත් ලංකාද්වීපයේ දහස් ගණනක් භික්ෂූන් වහන්සේලා වැඩ සිටියත් ඒ අර නිර්වාණ ශ්‍රෝතකත ආර්ය අෂ්ටාංග මාර්ග ශ්‍රෝතකත දසදෙන අතරමන් නොවී යන ස්වාමීන් වහන්සේලා ඉතාම දුර්ලභයි. ඒ දුර්ලභ වූ ස්වාමීන් වහන්සේලා තුරෙන් අදාපීතාම ගෞරවයෙන් ආදරයෙන් ළඟ නමස්කාරයෙන් සේවනය කරන එවැගේම අනුගමනය කරන අපේ අති පූජනීය මහෝපාධ්‍යාය මහමිපාණන් වහන්සේ ගැන ඒ නිවන් මඟ අතරමන් නොවී ගමන් කරන ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයන් වහන්සේලා ලැබුණේ අප සෑම දිනාගේම සතර කරගත් මහා පිනක හේතුවෙන් කියලා අපි මහත් සන්තෝෂයට පත් වෙන්නට ඕනේ. ඒ විදිහේ උත්තමයන් වහන්සේලාගේ සම්මතී භාවය අත්ව වශයෙන් මේ මුළු ලෝක ධාතුවේ සම දිනාතම ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නට ඕනේ. නක්සාද බුද්ධ ශාසනය කියන්නේ කල්යාණ මිත්‍ර ශාසනයක්. සකල මේවිදං ආනන්ද බ්‍රහ්මචර්යං යදිදං කල්යාණ මිත්‍රතා කල්යාණ සහායත ආනන්දය සම්බුද්ධ ශාසන සියල්ල මෙහෙවත් සියලුම සම්බුද්ධ ශාසනය කල්යාණ මිත්‍රතාවයක් කල්යාණ මිත්‍ර සහායතාවයක් යනවෙන් උන්වහන්සේ පහදාලා දාල බුද්ධ ශාසනයේ කල්යාණ මිත්‍ර ශාසනයක් බවයි. එනිසා අතුගරු මහමුතානන් වහන්සේලා ගැන කල්යාණ මිත්‍රයන්ගේ සහාය භාවයක් යම් කෙනෙකුට ලැබුණා නම් ඒ හැම දිනම වාසනාවන්තයි. එවැගේම ඒ සම දිනම ඒ සාන්ත නිවන් ලබන්ට සුදුස්සම් බවට ඒ සාන්තෙන් පත් වෙනවා නියතයි. එනිසා අප සෑම දිනම අද මේ සමින අතිගරු මහමිපාණන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රතමින් මේ සිද්ධ කරන්නේ මුළු ලෝක ධාතුවටම පොදු මුළු ලෝක ධාතුවටම අයිති වස්තුවක් ආරක්ෂා කිරීමේ මහත් මෛත්‍රී ප්‍රාර්ථනාවක්. එනිසා ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි යම් ප්‍රාර්ථනා හේතුවක් නම් එය මෛත්‍රී කාය කර්මයක් වෙනවා. එවැගේම ස්වාමීන් වහන්සේ වෙනුවෙන් අපි යම් ප්‍රාර්ථනා වචන පාවිච්චි කළා නම් ඒ සියල්ලම මෛත්‍රී වචී කර්ම බාටපත් වෙනවා. එවැගේම අපේ අභ්‍යන්තරයේ මනසේ යම් තාක් ඇති සිතිවිලි සිතුවනම් ඒ පිළිබඳව ඒ සියල්ල මෛත්‍රී මනෝ කර්ම භාවයකටපත් වෙනවා. මේ අනුව සැලකීමේදී අද දවසේ අපි මේ සිද්ධ කරගන්න දෙන ආශිර්වාද පූර්වාංගම පුණ්‍ය කර්මය බුද්ධ ශාසනයේ ත්‍රිලක්ෂිතයට සමුණාලීමේ උසස් ප්‍රාර්ථනාවක් කියලා අපි සාම දෙනාම සන්තෝෂ වෙන්නට ඕනේ. ඒකම අතිගරු මහණිකාණන් වහන්සේ යම්බදී ශාසන ප්‍රාර්ථනාවන් සිත් දරාගෙන මේ සසුන් පිළිවෙත් නඟා සිටිනවා නම් ඒ උසස් ශාසන ප්‍රාර්ථනාවන්ට තව තවත් ශක්තිය බලය ආශිර්වාදය ලැබෙන්න හේතු වෙන මහා පින්කමක් අද දවසේ සම්පූර්ණ කරගත්තා කියලා අපේ පින්වත් සබ්‍රහ්මචාරි ස්වාමින් වහන්සේලා එවැගේම පින්වත් දායක මණ්ඩලයත් සිතසිතා සන්තෝෂ වෙන්නට ඕන. ඒකම අපි මේ සිද්ධ කරගත්ත මහා පින්කම ඇතුලේ අපේ සංකාණය සම්මා දිට්ඨිය වැඩි නොහැටි සම්මා සංකල්පනාව සම්මා වාචාව සම්මා කම්මන්තය සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි වැඩි නොහැටි සිතසිතා අපේ සිතේ ප්‍රීතියක් පහළ කරගන්න ඕනේ. මේ හැම පින් හිතකම තවත්ම මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වදන තවත්මක් නිසා හැම සිතිවිල්ලක් පාසාම අප ගමන් කරා වෙන්නේ අමා මහ නිවන වෙතයි. එනිසා නිවන් දකින මහ පින්කමක් නිවනට පැමිණෙන මහ උදාර පින්කමක් අද අපේ උත්තම කල්යාණ මිත්‍රයන් වහන්සේට දීර්ඝායුෂ සතුටින් සිද්ධ කරගත්තා කියලා අපට සන්තෝෂ වෙන්න පුළුවනි. ඒ එක්කම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා කේවලාහියේ තා භික්ෂුවේ සත්පුරුෂ භූමි යදිදං කතන්‍යතා කත වේදිතා කියන වචනයෙන් මහණෙනි කළගුණ දන්නා බව හා කළගුණ සලකන බව සියලුම සත්පුරුෂ ධර්මයන් රෝපණය වෙන සත්පුරුෂ භූමියයි කියලා උන්වහන්සේ පහදා වදාළා. එනිසා ප්‍රයති පූජනීය මහෝපාධ්‍යාය මහණිකාණන් වහන්සේගෙන් සිදු වූ මේ ශාසන සේවය ගැන සලකා බැලීමේදී ලංකා වාසී සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලා විසින් කෘතගුණ සැලකිය යුතු සේවයක් වෙනවා. විශේෂයෙන් ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාන බද්ද සියලුම බුද්ධ පුත්‍රයන් වහන්සේලා නිරන්තරයෙන් ගරු ස්වාමීන් වහන්සේලා වෙත එම කෘතවේදීත්වයේ පවත්විය යුතුව තිබෙනවා. මක්නිසාද බුද්ධ ශාසනය පිරිහුණ අවධියක අතිගරු මහෝපාධ්‍යාය මහණිකාණන් වහන්සේත් එවැගේම පූජ්‍ය කඩවැද්දේ මහා ස්වාමීන් වහන්සේ ඉදිරිපත් වීමෙන් ඇති කරගත් මේ ශාසන සංවර්ධනය නිසා අප තම දෙනාම ඒ අමා මහ නිවන් මඟට යොමු වෙලා සිටිනවා. ඒකම දසදහස් ගණන් මහා ජනතාව ඒ නිවන් මඟට පියවර තබලා තියෙනවා. එනිසා ඒ බුද්ධ ශාසනයේ ත්‍රිස්ත්‍යයේ තුනට හේතු වන්නාවෝ අප සෑම දෙනාට සාන්ත නිවන් කින්ස හේතු වෙන්නාවෝ ධර්ම ආලෝකයක් දදාදී වදාළ අතිපූජ්‍ය මහණිකාණන් වහන්සේට අපි දිවාරය දෙක්ටි කෘතගුණ සලසනවා නම් අපේ නිවන ඒකාන්තයෙන් අපට ආසන්න වෙනවා. එනිසා මේ අද දවසේ මේ ස්ථානයේ වගේම විශේෂයෙන් අපේ අතිපූජ්‍ය පඬිතු සදවැද්දෝ මහා ස්වාමීන් වහන්සේගෙන් අවසර ලැබුණ එම ස්ථානයේ තද මේ වගේම පහන් පූජා මල් පූජාදීන් පූජා පවත්වලා පිරිත් දේශනාව පවත්වන බව සිහිපත් කරන ලෙස එවැගේම පුහුණුවැල්ල සෝහන යෝගාශ්‍රම මධ්‍යස්ථානයේ තදවිය ආරණ්‍ය සේනාසනය තවත් සේනාසනය කීපයක මේ වගේම සත්පතියේ පින්කමද ඒකාන්තයෙන් පවත්වනවා. එනිසා ඒ මහා පින්කම් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්ට යෙදී සිටින සම්වැද්දුත්තුක දිවි මණ්ඩලයට තෙනේවා අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන්ව අතිපූජ්‍ය මහණිකාණන් වහන්සේ සත්වර්ෂාධික කාලයක් නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යහතින් ආරක්ෂා කර දෙත්වා. එවැගේම මේ සිදු කරගන් තිබුණා වූ කුසලානුසංස ධර්ම බලය අතිපූජ්‍ය මහණිකාණන් වහන්සේ වැනි උත්තමයන් වහන්සේ නමක් සකස් කරලා අභාවත් ප්‍රාප්ත වූ ඒ දයාබර මාතිය දෙදෙනා වහන්සේ තත්වලා ඒ උතුමන්ගේ ධර්ම ප්‍රාර්ථනා සඵල වෙලා සාන්ත අමා මහ නිවන් සුවමත් වේවා කියලා අපි පින් පමුණවන්නට ඕන. එවැගේම ස්වාමීන් වහන්සේ තුමේ ශාසන ප්‍රවෘජා සම්පත්තිය සලකා දී වදාළ ඒ අති පූජ්‍ය ආචාර්ය උපාධ්‍යාය මහා ස්වාමීන් වහන්සේලාටත් මේ උදාර පිනත් වෙලා සතරත් අපත කල්යාණ මිත්‍ර වෙලා ඒ ගරුතර මහ හිමිපාණන් වහන්සේලාගේ ධර්ම ප්‍රාර්ථනා සඵල වෙලා සාන්ත නිවන් සුවපත් වේවා කියලා අපි පින් සමුන්වන්නට ඕන. එවැගේම ස්වාමීන් වහන්සේට මේ උතුම් බුද්ධ ශාසනය සීල සමාධි ප්‍රඥා පරිපූර්ණය කර ගැනීම පිණිස චීවර පින්න කාප සේනාතම ඥාන ප්‍රත්‍යාදී නිරන්තරයෙන් සංග්‍රහ කරමින් අනේක ආකාරයෙන් සහය සම්පත් දුන්න දායක පාරපාදි පින්තුන්ට මේ සීල පින් අත්ව ඒ හැම දිනාතම වේ ලෝතුරා සම්පත්තියම සිද්ධ වේවා. එවාගේම ස්වාමීන් වහන්සේගෙන් ධර්මානුශාසන ලැබු භාවනා ප්‍රතිපත්ති අනුගමනය කරන දීකාදි සමදනාතද මේ උතුම් පින්වත්ේ ඒ සමදනාතද නිවන් මඟ ආලෝක වේවා. ඉතේම අතිගරු මහණිපාණන් වහන්සේ මෙම නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටිනු මුළු ලෝකයටම සිතක් සාන්තියක් මෛත්‍රී ප්‍රාර්ථනාවක් පවත්වමින් යම් බඳු සාසන අභිවෘද්ධියක් පතනවන්න ඒ උදාර ප්‍රාර්ථනාව ඒ සාසන ප්‍රාර්ථනාව සර්ව ප්‍රකාරයෙන්ම සඵල වීමට මේ සිදු කරගත් මහ පිණත් ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රතිස්ථාන කරමු. එවැගේම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ පහදා වදාළ බුද්ධ ශාසනයේ නෛර්යානිකයි බුද්ධ ශාසනයේ සාන්දෘෂ්ටිකයි සාන්දෘෂ්ටික බුද්ධ ශාසනයේ යම් තාක් කුසල ක්‍රියාවන් යෙදෙනවා නම් එන් යානිකන්ත මතු අනාගතේ නෙවෙයි ඒ මොහොතේ පටන්ම අත්කරගන්න පුළුවනි කියලා. එනිසාද මේ සිද්ධ කරගන්න ලැබුණාව සාන්ත ප්‍රාර්ථනා කිරීමේ මහා කුසලානිසංස බලයෙනුත් ප්‍රඥාත්‍රයම ගුණානුභාව බලයෙනුත් දිව මණ්ඩලයේ ආරක්ෂා වෙනුත් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාදයෙනුත් අතිගරු මහ නිපාණන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා නිරෝගී සත ලැබේවා මේ අවුරුදු 79ක් ගත වුණා වගේම ඉදිරි කාලයේ නිරෝගී සුව ආරක්ෂා වෙමින් සියක් අවුරුදු කලක් දීර්ඝායුෂ වින්දනයේ පෙරෙත්වා. එවැගේම කාය සමානසික සත වීරණ දිනෙන් දින දිනු වේවා සමත භාවනාවෙන් වහවහා චිත්ත සමාධිය දිනු වේවා විපස්සනා භාවනාවෙන් දිනෙන් දින විපස්සනා ඥාන දිනු වේවා සුවසේම නිින්ද යාවා සුවසේම අවදි වේවා නපුරු සේන නොතෙනේවා දෙවියන්ත මනුෂ්‍යන්ත ප්‍රිය භාවයේ තව තව දිනු වේවා දෙවියන්ගේ ධර්ම ආරක්ෂාව සැලසේවා. එවැගේම කදිසුර සතුරු ගිනි ජල වතුනිකා වියවදා විදේකින් සීමකින් අනතුරක් නොම වේවා කාය සමානිත පහසු විහෙරන සැලසේවා සියලුම ධර්ම ප්‍රාර්ථනා සතුල වේවා සතරත් ගරුතර මහණිපාණන් වහන්සේගේ උදාර ධර්ම ප්‍රාර්ථනා සතුල වේ පතන්නා වූ බෝධියෙන් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේතනසේ සමන වැඩවදාළ අජරාමර සාන්ත අමා මහ නිවන් සුවක් වේවා කියලා අපි ගෞරව නමස්කාරයෙන් ප්‍රාර්ථනා කරමු. එවැගේම අද මේ දවසේ අතිගරු මහ නිපාණන් වහන්සේ යම් බඳු ධර්මමය ප්‍රීතියක් විඳ ගන්නාද ඒ ධර්මමය ප්‍රීතිය අප සෑම දිනාටත් විඳ ගැනීමට ලැබේවා. ස්වාමීන් වහන්සේ යම් බඳු ආර්යසත්‍ය මාර්ගයේ ගමන් කරගත්හද අප සෑම දිනාටද ඒ ආර්යසත්‍ය මාර්ගයේ සුවසේ ගමන් කරගන්න වාසනාව වේවා. ස්වාමීන් වහන්සේ යම් බඳු බෝධියකින් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නවද අප සෑම දිනාටත් අප ප්‍රාර්ථනා කරන බෝධියෙන් ඒ උත්තරීතර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැපීම මෙනෙහි කරන්නේ දැනීම මෙනෙහි කරන්නේ සීතලයි කියලා මෙනෙහි කරන්නේ ප්‍රශ්නය කියලා මෙනෙහි කරන්නේ වායෝ රූපය කියලා මෙනෙහි කරන්නේ නැහැ. එමනම් මෙනෙහි කරන්නේ හුස්ම කියන සංඥාවෙන් පමණයි. ආශ්වාස කියන්නේ හුස්ම. ඒකට කියන්නේ ප්‍රඥප්තිය කියලා සංඥා මාත්‍රයක්. ප්‍රඥප්ති මාත්‍රය සම්මුති වචනයක්. ආශ්වාස කියන්නේ පරමාර්ථ වචනයක් නෙමෙයි. වායෝ ධාතු කිව්වොත් පරමාර්ථයක්. වායෝ රූපය කිව්වොත් පරමාර්ථයක්. හැපියම කිව්වොත් පරමාර්ථයක්. දැනීම කිව්වොත් පරමාර්ථයක්. ඒවා මෙනෙහි කළොත් සමතේ නෙමෙයි. සමත වාසයෙන් වඩන්ට නම් ප්‍රඥප්තිය පමණක් මෙහි කරන්න ඕන. හුස්ම කියන මේ සංඥාව තියාගෙන ආශ්වාස ප්‍රශ්වාස වචන දෙක සිහි කරනවා. එතකොට මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක අපේ ඇහෙන් දකින්න වගේ ඇහැට පේන්නේ නැනේ සුළඟ හිතට පේනවා. හිතට පේනවා මේ ආස්වාස ප්‍රස්වාස රැල්ල. ඉතින් වෙන කිසියම් අරමුණක් මෙනෙහි කරන්නේ නැහැ. ඒ කියන්නේ අපට වේදනාවක් ආවත් වේදනාව අනුපස්සනා කරන්නේ නැහැ. සබ්දයක් ඇහුණා සබ්දේ අනුපස්සනා කරන්නේ නැහැ. හිතේ මේ විසිරී ගියා සිත අනුපස්සනා කරන්නේ නැහැ. දෙන මොනම අරමුණක් ආවත් ඒකට හිත යොදන්නේ නැතුවම හිතින් ප්‍රතික්ෂේප කරලා ආස්වාස ප්‍රස්වාස අරමුණම මෙනෙහි කරන්න ඕනේ. ඉතින් මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේදී අපි විනාඩි 10ක්වත් ඒ හුස්ම රැල්ල අමතක නොවි මුල සිට අගට අග සිට මුලට හොඳින් මෙනෙහි කළා නම් ඒ මෙනෙහි කරනකොට හුස්ම රැල්ල පිළිබඳව වර්ණයක් අපේ මනසට පේනවා. සුදු පාට ලා සුදු පාට වර්ණයක් පේනවා. සමහර කෙනෙකුට රන් වම් පාට, කහ පාට, සමහරට නිල් පාට, දම් පාට පේන්න පුළුවන්. ඒක ඒක නංග සංඥාවක්. ඒ පේන වර්ණය දිහා බලන්නේ. මේ මට දැන් භාවනාව හරියාගෙන යනවා කියලා හිතන්නේ නැහැ. ඒ වර්ණ දිහා හිතුව ඇති බැලුව ඇති වහාම ඒක නැති වෙනවා. අපට තියෙන්නේ අපේ වැඩි ආස්වාස ප්‍රස්වාස හැපෙන තැන සිහියේ පිහිටුවාගෙන සිහියෙන් මෙනෙහි කිරීම පමණයි. ඉතින් තාදුරට විනාඩි 20ක් තරම් දොඩට කරගෙන ගියා නම් අර පේන ලා පාට ප්‍රභාසන පාටක් බාට පැමිණෙනවා. ඒ කියන්නේ බොහොම දීප්තිමත් සුදු වලාකුලක් එමෙ නැත්තම් සුදු කුළුණු ගොඩක් එමෙ නැත්තම් සුදු පාට රෙදි හවඩියක් සුදු නෙළුම් මලක් ඒ වාගේ සුදු මල් වට්ටියක් සුදු ජලාශයක් ඒ වාගේ ප්‍රසන්න අරමුණක් හැටියට පෙනේ. හැබැයි ඒ වෙලාවේ ශරීරේ නොදැනී යනවා. ශරීරය ගැන කිසිවක්ම දැනෙන්නේ නැහැ. වේදනාවක්වත්, ශබ්දයක්වත් මොනම දෙයක්වත් නැහැ. ඒ වෙලාවේ හිත පස්සබ්දයටපත් වෙලා සංසිඳීමටපත් වෙලා කයයි සිතයි දෙකම. ඒ වෙලාවේ ප්‍රීතියක් බොහෝම ප්‍රසන්නව තියෙනවා. මුළු කයම ප්‍රීතියෙන් පිරීලා ඒ වෙලාවේ හිත එහෙම විසිරී යන්නේ නැහැ. නීවරණ බිඳුවක් එතකොට නැහැ. ඒ අවස්ථාවට තමයි කියන්නේ ප්‍රතිභාග නිමිත්ත. අර මුලින් පෙනුනා වූ ලා වර්ණය උග්ඝා නිමිත්ත. හැබැයි මේ ප්‍රතිභාග නිමිත්ත එනකොටම සමහරට නොදන්න කන් නිසා ඒ දිහා හිතින් බලන්න පුළුවන්. බැලුවොත් වහාම නැති වෙනවා, අතුරුදහන් වෙනවා. ඒක බලන්න වටින්නේ නැහැ. ඒක පේනවා පේනවා මෙනෙහි කරන්න වටින්නේ නැහැ. ඒක අනිත්‍යයි මෙනෙහි කරන්න වටින්නේ නැහැ. ඒක ප්‍රතික්ෂේප කරන්න වටින්නේ නැහැ. ඒක භාවනා නිමිත්තයි. ඒක දුරින් වගේ පේනවා නම් අදිෂ්ඨාන කරන්නට ඕනේ නාසිකාගට පැමිණේවා. සමහර විට බොහෝ සෙයින් නාසික අගටම පැමිණිලා පේනවා. එතකොට තමයි යෝගාවචරයාගේ හිත උපචාර සමාධියෙන් සමාධිමත් වූ වෙලා. එයින් ඉවර වෙන්නේ නැගිටින්නේ නැහැ. ඒ වෙලාවේ මනස සිහියෙන් මන නුවණින් ඉවසීමෙන් යුතුව ඒ මෙනෙහි කිරීම කරගෙන යන්නට ඕනේ. නාසිකාගට ඒ ප්‍රතිභාග නිමිත්ත හොඳට පිහිටියාම ආස්වාස ප්‍රස්වාස කියලා වචන මෙනෙහි කරන්නේ නැහැ. ආස්වාස ප්‍රස්වාස වචන මෙනෙහි කරන්නේ නැතුව ඒ නිමිත්තත් ආස්වාස ප්‍රස්වාස දෙකත් ඒකාබද්ධව නාසිකා අග පවත්නා හැටි බලාගෙන ඉන්නවා. විනාඩි 5ක් විනාඩි 10ක් විනාඩි 20ක් විනාඩි 30ක් පැයක් කොහොම දිගට බලන්නට ඕනේ. මෙන්න මේ බලාගෙන යනකොට තමයි අර ත්‍රිවිද කල්යාණ දස ලක්ෂණ සම්පන්න වූ ප්‍රථම ධ්‍යාන අර්පණව පහළ වෙන්නේ. ඉතින් මේක අපට ඈත නෑ, ළඟ ලබා ගන්න පුළුවන්. මේ කවුරුත් දීර්ඝ සංසාරයේ අප්‍රමාණ ජාතවල මේ වඩලා තියෙනවා. අබුද්ධෝත්පාද කාලවලත් වඩලා තියෙනවා. බුද්ධෝත්පාද කාලයයි බැරි. බුද්ධෝත්පාද කාලේ පුළුවනි. මේ අනුපිළිවෙලින් මේක වඩන්නට ඕනේ. එතකොට දැන් අර පද හතරේ කෙටි තේරුම ආ දීර්ඝාස්වාස කියලා මෙනෙහි කරන්නේ නැති වෙලාවක් මෙනෙහි කරන බව නෝනින් දකිනවා. කෙටි ආස්වාස කෙටි ප්‍රස්වාස කියලා මෙනෙහි කරන්නේ නැහැ. කෙටි කෙටියෙන් හුස්ම ගන්න වෙලාව මේක නෝනින් දැනගන්න. සබ්බකාය ප්‍රතිසංවේදි කිව්වේ ආස්වාස ප්‍රස්වාස දෙකේ නාසිකා දොරටුවේහිම ආරම්භයත් පැවැත්මත් අවසානයත් කියන මුලැඳාග දකින ඇතර සිහිය පිහිටුවේ. ඊළඟට පස්සම්බයන් කිව්වේ ඔන්න ඔය ප්‍රතිභාග නිමෙතෙනකොට ආස්වාස ප්‍රස්වාස බොහෝම සියුම් වෙලා යනවා. නොදැනීමක් යනවා. නැති බවක් වාගේ වැටෙනවා. ඒකට බය වෙන්න අවශ්‍ය නැහැ. හුස්ම නැති වුණා නෙමෙයි. හුස්ම සියුම් වුණා. ඒ හුස්ම නැවත නැවත දැනෙන්න ගන්නවා. ඒ පිළිබඳව ඥාත කිසි මහන්සියක් නැතුවම තමා වෙත හුස්ම දැනෙන්න පටන් ගන්නවා. අපට තියෙන්නේ ඒ හුස්ම හැපෙමින් තිබුණු තැන අර ප්‍රතිභාග නිමෙත දිහා බලාන සිටීමයි. එතකොට මෙන්න මේ ටික දැන් මතක තියාගන්න. මතක තියාගෙන අපි විනාඩි 20ක් 30ක් පමණ හිතේ සමාධිය උපදවා ගනිමු. ඒ සමාධිය උපදවා ගත්තන් පස්සේ සමාධියේ සිටින් යුතුව ඊළඟට අපි මේ සත්‍යක්‍රියා ස්වરૂපයෙන් ලොවට සෙත්පතන්ට බලාපොරොත්තු වීම, රටට සෙත්පතන්න බලාපොරොත්තු වීම. දැන් අපි කවුරුත් පළපුරුදු හැටියට කෙටියෙන් කූරු කෘතිය සම්පාදනය කළ භාවනාවට සූදානම් වෙමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ වාසනාසහිත සකල ක්ලේශයන් කෙරෙන් දුරු හේින්ද රාගාදී කෙලෙස් සතුරන් නැසු හේින්ද සංසාර චක්‍රයාගේ අවිද්‍යා ආදී කෙලෙස් අර සිඳලු හේින්ද ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු හේින්ද රහසත් පවක් නැති අති පරිසුද්ධ සන්තාන ඇති හේින්ද අරහත්නම් වනසේක මෙසේ අරහං ආදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ සම්මා සම්බුද්ද රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු සක්ඛාතෝ භගවතා ධම්මෝ සන්නිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම් බෝවිඤ්ඤෝයිති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ විසින් ජයසිරි මහබෝමැඬදී අවබෝධ කොට වදාළා වූ සපරියාප්තික නව ලෝකෝත්තර ශ්‍රී සද්ධර්ම රත්නය මුල මැද අග යහපත් බැවින්ද අර්ථ සම්පන්න ව්‍යංජන සම්පන්න සරුව සම්පූර්ණ සුපරිසුද්ධ සාසන බ්‍රහ්මචර්යාව ප්‍රකාශ වන බැවින්ද ස්වාක්ඛාතනං වනසේක මෙසේ ස්වාක්ඛාතාදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ ශ්‍රී සද්ධර්ම රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජාවේවා සාදු සාදු සාදු සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනෙයෝ පාහුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවක පුත්‍ර භාවයත පැමිණියා වූ අෂ්ඨාරිය පුද්ගල මහා සංඝ රත්නය සම්යක් මාර්ගයට පිළිපන් බැවින්ද සුපටිපන්න නම් වනසේක මෙසේ සුපටිපන්නතාදී අනන්ත ගුණයෙන් සමන්වාගත වූ මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු තියෝච ගරු භාවනියෝ වත්තාච වචනක්කම ගම්බීරං ච කතං කත්තානෝ චත්තානේ නියෝජයේති සීලාදී ගුණයෙන් ප්‍රිය වූද එසේයින්ම ගරු සම්භාවනීය වූද අවවාද අනුශාසන දෙන්නා වූද නපුරු වචන ඉවසන සුළුද ගැඹුරු දහම් කතා කියා දෙන්නාවුද අස්ථානයෙහි නොයොදවා නිර්වාණ මාර්ගයෙහි යොදවන්නාවුද කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා මාගේ ජීවිතයද පූජා කරමි පූජා වේවා සාදු සාදු සාදු ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මාගේ සිත කය වචනයෙන් සිදු වූ සියලු පමාවරදට බුද්ධ රත්නය මට සමාවනසේකුවා ධර්ම රත්නයද මට සමාවනසේකුවා සංඝ රත්නයද මට සමාවනසේකුවා ආර්යයන් වහන්සේලාද මට සමාවනසේකුවා කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාද මට සමාවනසේකුවා සාදු සාදු සාදු මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි මාමින් මාගේ හිත සත්වයෝද මෙඳහත් සත්වයෝද වෛරී සත්වයෝද සියලු සත්වයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා මාමින් සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා යහතින් අපරචිත්වා මාගේ මෙම ශරීරය සංරිදී මුතු මණික් වෛදූර්යං ආදී වටිනා රත්නයන්ගෙන් සැදුනක් නොව කෙස් ලොම් නියදත් සම්මස් ආදී අතිශයින් පිළිකුල් වූ පරම දුර්ගන්ධ වූ දෙතිස් කුණපයකින් සැදුනා වූ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ පිළිකුල් ශරීරයක් වේ අනිච්චවත සංඛාරා උපාද වය ධම්මිනු උපංජිත්වා නිරුංජන්ති තේසං වූප සමෝසුකෝති සංස්කාරයෝ ඒකාන්තයෙන් අනිත්‍යයෝය ඇතිවීම නැතිවීම ස්වභාව කොට ඇත්තෝය ඉපිද නිරුන්ද වන්නාහ ඔවුන්ගේ සංසිඳීම නම් වූ නිර්වාණය ඒකාන්ත සුවයක් වන්නේය මාගේ ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි ජීවිතය අනියතයි මරණය නියතයි අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ අසුභ වූ මෙම ස්කන්ධ ලෝකය හැර දමා බුදු පසේ බුදු මහ රහතන් වහන්සේලා නිවිසන සී පමින වදාලා වූ පරම රමණීය වූ සාන්ති ලක්ෂණ වූ නිර්වාණ අභය පුරයට සුවසේ පැමිණීම පිණිසම මෙම ඒකායන භාවනා මාර්ගය හේතු වේවා වාසනා වේවා සාදු සාදු සාදු ස්වල්ප වේලාවක් උඩුකය කෙලින් තබාගෙන මුලින් සඳහන් කළ හැටේට ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිහිය පිහිටුවාගෙන ආනාපාන සති භාවනාව යෙදින්න තුන්ලෝකාගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ තරම් මෛත්‍රී භාවනාවෙන් අගතන් පස් ශාස්ත්‍රවරයෙක් ලෝකෙ වෙන්නේ නැහැ. ඒ ශරුවඥන් වහන්සේගේ මෛත්‍රී පාරමිතාවත් මෛත්‍රී ධ්‍යාන සම්පත්තියත් සිතින් ආවර්ජනා කරලා අපේ මෙත් වැඩීමට සූදානම් වෙමු. මෙත් වැඩීම කියන්නේ කොටින්ම සත්‍යක්‍රියාවක්. මෙත් වැඩීමේදී අපේ సంతාන ඉස්සෙල්ලා නිමා ගන්නට ඕනේ. දැන් මෙතෙක් වේලා අපේ సంతාන නිවා ගත්තා. සිතේ සමාධියක් තැන්පත් බවක් උපදවමින් සතේ සති සමාධි ඥාන පිහිටුවාගෙන සිත නිවා ගත්තා. ඒ නිවුණු හිතින් බුදු ගුණ වර්ජනා කරමින් අපේ සිත්වල අර සත්‍යක්‍රියා ස්වરૂපයෙන් මෛත්‍රී සිත් පවත්වන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ අඟුලිමාල දමනේ කෙලේ ඉරිදි ප්‍රාතිහාරියෙම නෙමෙයි. උනාසේ ජේතවනාරාමේ සිට තුන් ගව්වක් මානේ ගමන් කෙලේ තුන් ලෝකයට විහිදුවන මෛත්‍රී ධාරාව එකම අඟුලිමාල තුමාගේ හදවතට යොමු කරලයි. ඔහු අන්තිමේදී පාමුල වැඳ වැටි උතුම් ශාසන පැවිද්දෙන් පැවිදිවි මෛත්‍රී භාවනාම වඩලා ඒ පාදක කොට විදර්ශනා වඩලා මහා රහත් භාවයටද පත් වුණා. සත්‍යක දමනේ කලෙත් ඒ වගේ මෛත්‍රී චිත්ත ධාරාව ඔහුගේ සිතට විහිදුවලා සත්‍යක්‍රියා කරන්න. ආලවක දමනේ කලෙත් ඒ වගේමයි. වගේම තවත් උන්වහන්සේගෙන් උන්වහන්සේ සමීපයට පැමිණි දරදඬු මුරණ්ඩු කුජලයන් පවා සාන්ත බාටපත් උනේ. සමහර අය මාර්ගඵල නිවන් ලැබුවේ භාග්‍යතුන් වහන්සේගේ මෛත්‍රී චිත්ත ධාරාව ඔවුන්ගේ සිතට වැදිලා. නිදර්ශනක් වශයෙන් කියන්නම් එකක්. බුදුරජාණන් වහන්සේ පිරිස පිරිවරාගෙන සංඝ පිරිස පිරිවරාගෙන වැඩියා පාවානුවරට. ඒ පාවානුවරට වඩින බව ආරංචි වූ පාවානුවරවැසී රජදරුව කතිකාවතක් කළා. බුදුරජාණන් වහන්සේ සමග වඩින සංඝ පිරිස පිළිගෙන උන්වහන්සේ වැඩ ඉන්නා තාක් සිව්පස පූජා පවත්වන්න සංවිධානය වෙන්න තෝනේ. හැම කෙනෙක්ම කහවණුවක් බැගින් එකතු කරන්න ඕන මුදල්. ඔය අතරේ තියා රෝජ කියලා මල්ල රාජකුමාරී ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳට දන් අඳුරන කෙනෙක්. ඉතින් මේ පිරිස සම්මුඛ වෙච්ච වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ ඇහැවා රෝජ මල්ල රාජකුමාරයාගෙන්, රෝජ ඔබත් අද මේ සමාගමට ආවනේ? එහෙමයි, සමාගමට ආවා. ඒ මොකද? මේකට ආව නැත්නම් දඩයක් නියම කරලා තියෙනවා. මේකට ආව නැත්නම් දඩ ගහනවා. ඉතින් ඒ දඩේ නිදිනවට බය මං ආවා. නැත්නම් මට ඕනකමක් තිබුණේ නැහැ කියලා. ඒ මොකද ඔහුගේ හිතේ ශ්‍රද්ධාවක් තිබුණේ නැහැ කලින්. ඉතින් බුදුරජාණන් වහන්සේට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ රෝජ මල්ල සම්මුඛ කළා. කිව්වා, ස්වාමීනි, මේ රෝජ මල්ල මගේ හිත මිත්‍රේ. හැබැයි මෙයා හොඳ ධනවත්, හොඳ නැනවත්, බුද්ධිමත් කෙනෙක්. අනේ ස්වාමීනි, මෙතුමාට සුදුසු බණපදයක් අවසර ලැබේවා. බුදුරජාණන් වහන්සේ වචනයක් කතා කරේ නැහැ. එවෙනා වචනයක් කතා කරේ නැහැ ඒ ගැන. උන්වහන්සේ මෛත්‍රී ඇසින් බලලා තමන් වහන්සේගේ කුටියට වැඩියා. බණක් කිව්වේ නැහැ. ආනන්ද ස්වාමීන් වහන්සේ දන්නවා මොකක් හරි මේකේ අභ්‍යන්තරයක් තියෙන බව. උන්වහන්සේට සැකයක් නැහැ. ඉතින් රෝජ මල්ල ආනන්ද ස්වාමීන් වහන්සේට ටික වෙලාවක් කතා කරමින් ඉඳලා දැන් බුදුරජාන් වහන්සේ කුටියට වැල්ලා දොරක් වහගෙන විවේක වෙන්න වෙලාවේදී මේ රෝජ මල්ලට දරන්න බැරි පුදුමාකාර හිතේ පැහැදීමක් ඇති වෙලා සොයාගෙන ගියා කුටියක් ගන්න. භික්ෂූන් වහන්සේලා දුටු දුටුතනාන ස්වාමීනි, බුදුරජාන් වහන්සේ කොතනද වැඩ ඉන්නේ? එතන දේශනාවේ සඳහන් වෙනවා කිරි දෙන සොයාගෙන යන වහු පැටියා වගේ සොයාගෙන ගියා. ඉතින් ස්වාමීන් වහන්සේලා කියා හිටියා, ඉක්මන් වෙන්න එපා, අන්න අහවල් කුටියේ වැඩ ඉන්නවා. උන්වහන්සේ එතන දොර වහලා තියෙනවා නම් ස්තෝපුවට කියලා දොරට ටිකක් තට්ටු කරලා උගුර පාදන්න. එතකොට දොර ආදි. ඉතින් මේ රෝජ මල්ල එතෙන් ගියා, ගින් අර විදියට පිළිපැද්දා. ඉතින් බුදුරජාණන් වහන්සේ දොර ඇරලා බුද්ධ ආසනයේ වාඩි වුණා. මේ රෝජ මල්ලගේ සිත කොච්චර මුරුදු වෙලාද කියනවනම් ශ්‍රී පාදය දෝතින් පිරිමැද නලල ශ්‍රීපතුන් මත තම තබා වැඳා එකත් පසක වාඩි වුණා. අන්නේ වේලාවේ ධර්ම දේශනාවක් කළා. ඔහුට ගැළපෙන්නේ ඔහු ආසනයෙන් නැගිටේ සෝවාන් මාර්ගඵල නිවන් ලැබලා. මේ කවර ආචාර්යයක්ද? අර මුල්ම අවස්ථාවේදී බණපදයක් නොදෙසා වැඩියේ මොහුගේ සිත මෛත්‍රී චිත්ත තරංග ධාරාවෙන් සංසිඳවලා නිවලා ඊට සුදුසු අවස්ථාවක් ලබා දීම පිණිස. ඒ වෙනයි බණ කිව්වනම් සෝවාන් වෙන්නේ නැහැ. දැන් ඔහුගේ හිත නිවලා සනසලා ඔහුගේ හිතේ ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය අවදි කරලා සිටී බැවින් දෙසූ දාමින් මඟඵල නිවන් ලැබුණා. මෙන්න මේ වගේ තමයි බුදුරජාණන් වහන්සේගේ අනුත්තරෝ පුරිස ධම්ම සාර්ථී ගුණය සත්තාදේ මනුෂ්‍යාණන් ගුණේ. ඒක නිසා බෞද්ධයන් වශයෙන් අපි දන්නවා ඒ බෞද්ධයන් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වශයෙන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අනුගමනය කරයි. උන්වහන්සේ යම් විදියකින්ද ලොවට මෙත් වැඩුවේ යම් විදියෙන්ද පුද්ගලයන්ට චිත්ත සන්තානවලට සැනසුම ලබා දුන්නේ ඒ අනුගමනය කරමින් අපි පවතින්න ඕනේ. ඒ නිසා දැන් අපේ චිත්ත සන්තාන බොහෝම පිරිසිදු කරගත්ත දැන් දාස පුරාම සීලයක පිහිටලා දාස පුරාම නීවරණයක් එන්නේ නැතුව හිත සිත සමාධිමත් කරගෙන තුන්දොර සංවර කරගෙන තුන්දොර පිරිසිදු කරගෙන මේ දාස පුරාම චිත්ත දමනය කරගෙන අපි කටයුතු කළා. ඒ නිසා දැන් මේ වේලාවේ අපි වේලාවේ පමණින් මෛත්‍රී භාවනාවක් වඩලා අපේ පින්වත් මිත්‍ර වෙතුමුනි මහත්මයාගේ ආරාධනාව පරිද්දෙන් අර ලොවට රටට ජනතාවට සිතක් සාන්තියක් ලැබෙනු පිණිස අපි සිත් විහිදුවන්න බලාපොරොත්තු වෙනවා. අබ්භ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරිහරාමි. අපි දහස්වරක් කොහොම කිව්වත් Tamanට ධ්‍යාන වැඩෙන්නේ නැහැ. මං අරමුණුකට ධ්‍යාන වැඩෙන්නේ නැති බව අපි කල්ැතු මතක තියාගන්න ඕනේ. Tamanට මේක වඩන්නේ සාක්ෂි පිණිසයි මං වගේ අනිත් අය කියන්නේ. ඒ වගේ පද අතරින් එකක් එකක් ගානේ Taman ගීතේ මෙත් වැඩෙන්නට භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සෝ භගවායිති පී අරහං අරහං වතේ සෝ භගවා තං භගවන්තං අරහන්තං සරණං ගච්ඡාමි තං භගවන්තං අරහන්තං සිරසා නමාමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මම වෛර නොවෙමි තරහ නොවෙමි නිදුක් වෙමි නිරෝගී වෙමි සුවපත් වෙමි අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් අති පූජනීය මහානායක මාහිමියන් වහන්සේ වෛර නොවේවා තරහ නොවේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මාගේ මව්පියද දෙනා වහන්සේ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මාගේ ගුරු උතුමන් වහන්සේලා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් ස්වාමීන් වහන්සේලා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහං ගුණ බලයෙන් මේ සිල් පිරිසේ සියලු දෙනා වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අනන්ත බුදු පියාණන් වහන්සේලාගේ අනන්ත අරහත්